සැදැහැවත් වාසනාවන්ත පින්වතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායේ සමුද්ද වර්ගයේ ඇතුළත් වන සමුද්ද සූත්‍රය. මහා සාගරය අසාදී ඉන්ද්‍රිය වලට උපමා කරගෙන, ඒ අසාදී ඉන්ද්‍රිය වලට ගෝචර වන රූපාදී අරමුණු ඒ මහා සමුද්‍රයෙන් නැගෙන වේගයට උපමා කොට මේ සූත්‍රය දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ සූත්‍රය ආරම්භ කරමින් දේශනා කරනවා, සමුද්දෝ සමුද්දෝති භික්ඛවේ අසුතවා පුතු ජනෝ භාසති නේසෝ භික්ඛවේ අරියස්ස විනේ සමුද්දෝ. අසුතවත් පෘථග්ජනයා සමුද්‍රයේ සමුද්‍රයයි මෙය හඳුන්වනවා මේ සාගරයට. එහෙත් ආර්ය විනේහි මෙය සමුද්‍රය කියන්නේ. මහා ඒසා භික්ඛවේ උදකරාසි, මේ මහා උදකරාසිය මේ මහා ජලකඳක්. චක්කෝ භික්ඛවේ පුරිසස සමුද්දෝ, පුරුෂයාට තියෙන සැබෑම සාගරයේ සමුද්‍රය තමයි ඇස කියලා කියන්නේ. ඒ සාගරයට තියෙන වේගය තමයි රූපය කියලා කියන්නේ. රූපමය වූ දෙයට වේගය කියලා කියනවා. යෝතං රූපමයං වේගං සහති, යම්කිසි කෙනෙක්ගේ රූපමය වූ වේගය ඉවසනවා නම්, එහි සංවරයට පත් වෙලා ඉන්නවා නම්, අයං උච්චති භික්ඛවේ අතරි, මේ පුද්ගලයා ඒ සමුද්‍රය ඉක්මවනවා. කොයි වගේ සමුද්‍රයද? සවෝමින් සාවට්ටං සගාහං සරක්කසං. ඒ සාගරයේ උපමාවලින් දක්වනවා එහි ස්වභාවය. රළ සහිත වූ, සුලි සහිත වූ, සැඩ මසුන් ඉන්න රකුසන් සහිත වූ මේ ඇස නැමැති සාගරය ඒතනත්තා තරණය කරනවා. ඒ විතරක් නෙවෙයි, තින්නෝ පාරගතෝ තලයේ තිට්ඨති බ්‍රාහ්මනෝ, ඒ බ්‍රාහ්මණයා ඒ නුවණැති උතුමා ඕගයන් තරණය කරලා පරතරට ගිහිල්ලා ගොඩබිමෙහි සිටිනවා කියලා සඳහන් කළා. මේ සූත්‍රයෙන් දක්වන්නේ පුද්ගලයාට ඇස කියන එක මහා සාගරය වගේ. ඒ ඇහැට ගෝචර වන රූපය තමයි මේ සාගරයට තියෙන වේගය හා සමානව උපමා කළා. එනිසා මේ සාගරය ඊටාම සැඩපරුස දෙයක්, එක රළ තියෙන දෙයක්, මහා භයානක මසුන් ඉන්න ස්ථානයක්, සුළං සහිත ස්ථානයක්. අන්න ඒ වෙන ස්වභාවයෙන් යුක්ත වූ දෙයක් තමයි මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන, අභ්‍යන්තර ඉන්ද්‍රිය හය. අන්නේ අභ්‍යන්තර ආයතන නැත්නම් ඉන්ද්‍රිය වලට ගෝචර වෙන බාහිර අරමුණු, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ ධම්ම කියන ඒවා තමයි වේගය. යම්කිසි කෙනෙක් මෙන්න මේක හරියට නුවණින් දැනගෙන ඇස ආදී ආයතන වලට ගෝචර වෙන රූපාදී අරමුණු ඉක්මවන්නට දක්ෂුනොතින්, එය ඉවසුවොතින් ඇස නැමැති සමුද්‍රය තරණය කරලා එතනටාට සංසාර සාගරයෙන් ගොඩ එන්නට පුළුවන් බවයි සඳහන් කරන්නේ. පින්නතුනි, අසාදී ඉන්ද්‍රිය රූපාදී අරමුණු පිළිබඳව දක්ෂතාවය, කුසලතාවය, ආයතන කුසලතාවය විදියට ධර්මය තුල දක්වනවා. ඇස කියන්නේ හේතුන්ගෙන හටගත්තු දෙයක්. එය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වන දෙයක්. ඒ ඇස සජීව වෙන්නේ රූපයක් තියෙන තැන. චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥා, රූප සංචේතන ආදී මේ කරුණු ගානක එකතුවකින් තමයි විපාක මට්ටමේදී මේ ඇස කියන ස්වභාවය හටගන්නේ. ඒ ඇස අනිදස්සන දෙයක්. ඒක දකින පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වුණාට ඒක සප්පටිගයි රූපය හා ගැටෙන දෙයක්. රූපය කියන අරමුණ, වේගය, ඒක දර්ශනෙට ගෝචරන දෙයක්. ඒක දකින්නට පුළුවන්. හැබැයි ඒක වර්ණ මාත්‍රේ විතරයි අපට දකින්න පුළුවන්. ඇසාදී ආයතන හයත්, රූපාදී අරමුණු හයත් කියන මේ අභ්‍යන්තර බාහිර ආයතන 12න්ම එකම ආයතනයයි දකින්න පුළුවන්. ඒ රූප ආයතනය නැත්තම් වර්ණ රූපයේ පමණයි අපට දැක ගන්න පුළුවන්. ශබ්ද රූපේ විතරයි අහන්න පුළුවන්. ගන්ධ රූපේ විතරයි ආග්‍රහණය කරන්න පුළුවන්. රස රූපේ විතරයි රස විඳ ගන්න පුළුවන්. පොට්ටබ රූපේ පමණයි ස්පර්ශ කරන්න පුළුවන්. ධර්ම රූපේ විතරයි හඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ අසාදී ආයතන හේතු ඇති කල්ලි මේ මොහොතේ හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. ඇසෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ වර්ණ රූපේ හැට පදිත වෙලා ස්පර්ශය තුලින් චක්කු විඥානය හටගෙන මේ මූලික මට්ටමේ විපාක අවස්ථාව විස්කන්ධට එක ගොඩනගෙන අවස්ථාව. එහිදී වර්ණ මාත්‍රය ගැනීම පමණයි සිද කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක එතනම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ රූපය ගැන යමක් දැනගන්නේ මනෝ විඥාන අවස්ථාවේදී. නැ පංච විඥානයේ කිංචි ධම්මං පටිවිජානාති කියලා ධර්මයේ සඳහන් වන ආකාරයට පංච විඥානයන්ගෙන් නැත්තං චක්කු විඥාන, සෝත විඥාන ආදී මේ විඥාන හයෙන් කිසිවක් පිරිසිද දැනගන්න බෑ. හුදු වර්ණ මාත්‍රයේ, ශබ්ද මාත්‍රයේ විතරයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක එතනම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච තැනක ඒ නිරුද්ධ වූ රූප සංඥාව පිළිබඳව තේරුම් ගන්න අවස්ථාව මනෝ විඥාන අවස්ථාව, මනෝ සංපස් අවස්ථාව. මෙන්න මේක හරියට යමෙක් තේරුම් ගත්තොත් ඇස හටගෙන නිරුද්ධ වෙලා තියෙන දෙයක් බව, රූපය මේ වෙලාවේ නිරුද්ධ වෙච්ච දෙයක් බව, දිත්තේ දිත්තමත්タン, සුතේ සුතමත්タン, මුතේ මුතමත්タン, විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියන මේ ජීවිත යථාර්ථයේ තැනැත්තා තේරුම් ගන්නවා. තේරුම් ගන්නකොට ඔහු බාහිර රූපේ නිදහස් වෙනවා. ඒ වගේ මැස කියන අභ්‍යන්තර ආයතනෙනුත් නිදහස් වෙනවා. මේ දෙකම මේ මොහොතේ නිරුද්ධ වෙච්ච මොහොතක මනෝ විඥාණයෙන් ලෝකය තේරුම් ගත්තා කියලා දැනගත්තොත් ඒ තැනැත්තා ඇසට ඇලෙන්නේ නැහැ, රූපයට ඇලෙන්නේ නැහැ. ඇස නැමැති සාගරය ඒ තැනැත්තා ඉක්මවපු කෙනෙක් වෙනවා. ඒ වගේම අනිත් ආයතන කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ අනිත් අභ්‍යන්තර ආයතන වලිනුත් එයා ඉක්මවපු කෙනෙක් වෙනවා. එයා තරණය කරපු කෙනෙක් වෙනවා. ඒ වගේම ඔහු ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන මේ බාහිර අරමුණු වේගයන් ඉවසන කෙනෙක්, එහි නොගැලෙන, නොගැටෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර දෙපැත්තෙන්ම මිදෙන මාවතක් තමයි බුදුහාමුදුර අපට දේශනා කළේ. ඒ සඳහා මේ ආයතනගේ ස්වභාවය, ඒ හැම ආයතනයක්ම අනිත්‍ය ස්වභාවයුක්තයි. හේතු ඇති කල්ලේ හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ස්වභාවයුක්තයි. අහුත්වා සම්බතං හුත්වා නවවිසති කියපු විදිහට පෙර නොතිබිය හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයුක්තයි. මෙන්න මේ ස්වභාවයේ මනවින් තේරුම් අරගෙන එය පසක් කිරීම සඳහා සීලේ පිහිටලා සමාධිය වඩමින් සමාධිමත් වුණු සිටින් මෙන්න මේ යථාර්ථය ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, ගහන විඥාන අනිත්‍යයි, මේ ආදී වශයෙන් ඇස ආදී ආයතන, රූප ආදී අරමුණු, චක්කු විඥාන ආදී විඥානයන් මේ සියල්ලක්ම අනිත්‍ය දුක් අනාත්ම කියන යථාර්ථය මෙනෙහි කිරීම වශයෙන් ඔහුට මේ සාගරය නැමැති ආයතන ඉක්මවන්නට පුළුවන්කම තියෙනවා. යෝහිමන් සමුද්දං සගාහං සරක්කසං සෝමි භයං දුත්තරං අච්චතරේ සවේදුගෝ විසිත බ්‍රහ්මචාරියෝ ලෝකන්දගෝ පාරගතෝ උච්චතීති කියලා සූත්‍රය අවසන් කරන ගාථාවෙන් සඳහන් කරන්නේ. යම් කිසි කෙනෙක් මේ මසුන් සහිත, අරකුසන් සහිත, රළ බියෙන් යුක්ත මේ තරණය කරන්නට අමාරු මොහොද නැත්තම් ඇසාදී ආයතන යම් කිසි කෙනෙක් ඉක්මවා නම් සෝ වේදගෝ උසිත බ්‍රහ්මචාරියෝ ඒ තැනැත්තා අවබෝධයට පත් වුණු වැස නිම වූ බඹසර ඇති ලෝකයේ කෙලවරට ගියා වූ පරතරට ගියා වූ තැනැත්තේ කියලා සඳහන් කරනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ සාගරයේ නැමැති මේ ඇසාදී ආයතන ඉක්මවීම සඳහා යථාර්ථ අවබෝධයෙන් ආරස්මික මාර්ගයේ පිළිපැදීම වශයෙන් සමති දර්ශනා දිනු කරමින් මේ යථාර්ථය පසක් කිරීමට උත්සාහ ගනිමු. දුක නිදහස් වීම සඳහා කළ හැකි කළ යුතු එකම දේ මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි. ඉතින් මේ උතුම් සදහා මඟ අනුගමනය කරමින් මේ අසාදී ආයතන, රූපාදී අරමුණු ඉක්මවලා සසර දුකේ නිදහස් වන්නට ප්‍රඥාවෙන් විකසිත වෙන්නට අප හැමදෙනාම අදිස්ථාන කරගනිමු. ඒ ඔස්සේ ගමන් කරමින් උතුම් ධර්ම අවබෝධය සිදු කිරීමට ඔබ අප හැමදෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම තුනුරුවන් සරණයි.